සත්නාම ශ්‍රීවාහේ ගුරු සාහෙබ ජී තනසරී මහල්ලා චෞථා මේරේ සහාය මහාර දර්ශන සුඛ හොය හමරි බෙදන තුජනතා සහ අවර ක්‍යා ජම්මා කෝය මේරේ සහ මහාර දර්ශන සුඛ හොය හමරි බෙදන තූ ජනතා සහ අවර ක්‍යා ජන්මා කෝය රහෝ සත්‍ය සාහෙබ සත්‍ය තූ මේරේ සහාය තේරා කියා සත්‍ය සබ හොය කිසකෝ අඛියා සහ දුජා නාහි කෝය සපනා වෙච්ච තූ වර්තදා සහ සබ තුජහෙ තියාවහ දින රාත සබ තුජහි ථාවහ මංගදෙ නිරෙ සහ තූ සබනා කරහෙ එක දාත සබ කෝ තුජහි විච හ෈ මේරෙ සහ තුජති බාහර කෝයි නාහේ සබ ජී තෙරේ තූ සබ සදා මේරේ සහාය සබ තුජහි මාහෙ සමාහෙ සබනා කී තූ ආස හ෈ මේරේ ප්‍යාරේ සබ තුජහෙ තියාව හ෈ මේරේ සාහ ජෝ පාවා ජෝ රක්ඛ තූ මේරේ ප්‍යාරේ සත් නානක क्या जानना कोई